මහා බැංකුවේ සංඛ්‍යාලේඛන අනුව අපේ රටේ ජනතාවගෙන් 145%ගේ දෛනික ආදායම ඩොලර් 2යි. රුපියල් 260ක ආදායමක් තමයි 145%ක් ඉන්නේ. ඉතින් පසුගිය රජය ඔය විවිධ ගොඩනැගිලි හැදුවට, විවිධ ඇස්බැඳුම් හැදුවට ඇත්ත වශයෙන්ම ජනතාවගේ බඩගින්න ගැන හිතලා නැහැ. මේ මැතිවරණේ අපි දැක්ක දෙයක් තමයි විශේෂයෙන්ම අපේ මහනුවර දිස්ත්‍රික්කයේ අපි ඡන්ද 88,000ක් දින්න. අපි යන හැමතැනම මේ බඩගින්න ගැන කතා කරනවා. ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයේ විශාල පිරිසක් අපිට ඡන්ද දුන්නා. මේ බඩගින්න නිසා. ඉතින් මට පුදුමයි සමාජවාදී ආණ්ඩුවක් කියාගන්න මේ ආණ්ඩුව මේ ජනතාවගේ බඩගින්න ගැන හිතපු නැති එක. සමහර පවුල්වල එක වේලයි කන්නේ දවසට. සමහර පවුල්වල මස් බාලු කන්නේ දරුවෝ විතරයි දෙබබුවේ ගන්නෑ. ඒ වගේ තත්ත්වයක් උදා වෙලා තිබ්බා. ඉතින් බඩගින්න දුප්පත්කම ඇත්ත වශයෙන්ම පසුගිය කාලය තුල සීග්‍රයෙන් වැඩි වුණා.